අපිට ඕනේ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දියුණු කරන්න. අපිට ඕනේ නවීන යුගයකට යන්න. මේ වැඩ කටයුතු කරන්නයි අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි සජාතික පක්ෂයේ ලකුණ తాවකාලික යන්ත්‍රණයක් විතරයි. ඒක ඊට පස්සේ අපි කොහොමද ක්‍රියා කරන්න කියලා අපි දැන් වෙනකොට වෙනම ගත්තාදෙමු. අපි දේශපාලන බලවේගයක් ඇති වෙන්නේ ජනවාරි 8 වෙනිදා ඒක තහවුරු කරන්න. මම බලාපොරොත්තු වෙන ඊළඟ ජනතේදී බහුපක්ෂ ඇති වෙලා හොඳ ප්‍රධාන පක්ෂ දෙකක් තියෙයි දෙකම ජනවාරි 8 වෙනිදා විප්ලවයේ තහවුරු කරන්න ඉදිරියට යන්න.